අයිබං කියලා ටෙක් කතා 79 වෙනසන හැමෝම සාදරයෙන් පිළිගන්න. මම කාලිංග. මම තෙලින. මම මලින්ද. ආ මලින්ද කොහමද? එනවා. අද කතා කරයි වගේ නේ මලින්ද. පොඩ මලින්දට දුන්න අර කතා ගන්න බේතා. මේ ප්‍රශ්න වලට යනවාද නැත්නම් කෙලින්ම මොන හරි දේවල් ගැන කතා කරනවාද? මොකද කරන්නේ? ලොකුම විස්තරේ කතා කරමුනේ. ඔව්. දන්නවනේ අර කතාව PlayStation 3 හැක් කරපු එක්කෙනාට නඩු දාලා ලොකු ප්‍රශ්නයක් වුණානේ. දවස් ගාණක් ඒගොල්ලෝ network එක හදාගෙන. ඔව් තාමත් PlayStation network ඒ කියන්නේ PlayStation network එක කියලා කියන්නේ අර PS3 console වගේ තියෙන අයට network game ගහනවා නම් මේගොල්ලෝ free service එකක් දෙනවා PlayStation network කියලා PSN කියලා. මේ network එකට පුළුවන් ඉතින් තමන්ට log වෙලා එක එක games ගන්න පුළුවන් නැත්නම් අනිත් අයත්ගේ games ගන්න පුළුවන්. Multiplayer games. ඔව්. මේ ඒ වගේ ඒවත් එක්ක පුළුවන් මේ ඒ කියන්නේ එයාට ගේම් ගහන්න. එතකොට ඒ වගේ. ඉතින් මේ network එක මේ hack කරලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් ඒක ඇත්තටම වෙලා තියෙන්නේ මේක hack කරලා කියලා දැනගත්ත ගමන් මේගොල්ලෝ මේ network එක අයින් කරලා තියෙනවා තිල්න. අයින් කරලා කියලා කියන්නේ මේ network එක shut down කරලා. ඉතින් ඒගොල්ලෝ දැනගෙන මෙහෙම වැඩක් වෙනවා. දැන් මේකෙන් අවුලක් වෙනවා. ඒක නිසා මේක down කරනවා කියලා. ඉතින් ඊට පස්සේ වෙලා තියෙන්නේ දැන් දවස් 6-7ක් ගිහිල්ලත් දැන් සුමානකටත් වැඩි තාවන් network එක down. හැබැයි ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා මේ ඒ කියන්නේ ඇත්තටම data. ඒ කියන්නේ users ලගේ data. දැන් ඒ කියන්නේ අපි PlayStation network එකත් එක්ක register කරන තියෙන අපේ username, password දීපුවා. එතකොට email address, gather address, එතකොට billing ගත්තේ වැ history එක. ඒ වගේ ඒවා ඔක්කොම මේ ඇවිල්ලා තියෙනවා තිල්න. ඉතින් එතකොට මේගොල්ලෝ තාම හරියටම කියලා නැහැ මේ credit card information උත් ගත්තද කියලා. හැබැයි ඒකත් ගියා නම් එහෙම මාර්ගයසක් ඉන්නේ. හැබැයි ඉතින් දැන් ප්‍රශ්නේ තියෙන්නේ ලංකාව වගේ නෙමෙයි ඇමරිකාව වගේ මේ address, එතකොට social security number, එතකොට password අර ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි ගොඩක් අය කරන ප්‍රශ්න වැරදක් තමයි එක password එකත් හැම එකකට පාවිච්චි කරන්නේ. අරකට දාන්නේ තේ password එක මේකට දාන්නේත් එක password එක ඔය එක password එකක් හරි මේ එතකොට ගියොත් එහෙම ඉතින් අනිත් ඒවා ඔක්කොම Gmail එකටත් log වෙන්න පුළුවන්. ඔව් Gmail එකටත් log වෙන්න පුළුවන්. ඔක්කොම එතකොට තමන්ගේ data ඔක්කොම එළියට යනවා ඉතින් අර අපි උනත් කියන්නේ අර password හැම site එකක් ගන්න වෙනම password එකක් දාන්න ගොඩක් හොඳයි නේද ඉතින්. ඉතින් ඒක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද අපි මේ password එක මතක තියන් ඉන්නේ කියලා. ඉතින් මතක තියන් ඉන්නේ ප්‍රශ්නෙට හොඳම වැඩේ තමයි අර last pass වගේ අපි පාවිච්චි කරන මම දන්නේ මම පාවිච්චි කරන දෙමලින්ද පාවිච්චි කරනවා නේද? ඔව් මාත් පාවිච්චි. ඔව් එතකොට දැන් කරන්නේ අපි ඇත්තටම අපි දන්නේ එක password එකයි. ඒක අපි වෙන කිසි site එකකට දෙන්නේ නැහැ. ඒක අපි last pass plugin එක අපේ browser එකට දාගත්තා. මේක IE, Firefox, Chrome ඕන එකක වැඩ කරනවා. එතකොට වෙන්නේ මේ අපිට පුළුවන් හොඳ complex password එකක් generate කරගන්න මේ last pass එකෙන්. ඒක කළා යටි කියන්න පුළුවන් මේක අර බ්‍රවුසර් එකේ අපි පාස්වර්ඩ් සේව් කරගත්තාම ප්‍රශ්නයක් තියෙනවා තිල්න අපි දැන් වෙන බ්‍රවුසර් එකක් පාවිච්චි කරනවා නේ ඒ බ්‍රවුසර් එකේ නෑ අනික බ්‍රවුසර් වල පාස්වර්ඩ් සේව් කරන එක සිකියුවත් නෑ. ඔව්. ඒ තින් ලාස්ට් පාස් වල ගොඩක් වෙලාවට මේ එන්ක්‍රිප්ට් වෙලා තින්නේ ලාස්ට් පාස් ඩේටාබේස් එක හැක් කරත් ප්‍රශ්නයක් ඉන්නේ නෑ මොකද අපේ මාස්ටර් පාස්වර්ඩ් එක යොදාගෙන තමයි ඒගොල්ලෝ අපේ අනිත් පාස්වර්ඩ් එන්ක්‍රිප්ට් කරලා තියෙන්නේ. එතකොට ඩේට් ඒ කියන්නේ අපේ මාස්ටර් පාස්වර්ඩ් එක දන්නේ නැතුව මේ ඒගොල්ලන්ට කාටවත් බෑ අර අපේ අර අනිත් සේව් කරලා තියෙන පාස්වර්ඩ් හොයා ගන්න. ඒ කියන්නේ ඒගොල්ලෝ කියන විදිහටම මේ last pass එකවත් දන්නේ නැහැ අපේ password මොනවද කියලා. මොනවද කියලා. ඉතින් මේක ගොඩක් හොඳයි තිල්න මේ දැන් ගොඩක් අයට password මතක නැහැ. එතකොට හැම site එකක් ගන්න අපිට අලුත් password එකක් දෙන්නත් පුළුවන්. ඒක එන complex password එකක් දෙන්නත් පුළුවන්. ඉතින් complex password එකක් කියලා කියන්නේ අර අපි දන්න හැමතිස්සෙම capital අකුරු, simple අකුරු, එතකොට symbol ඔක්කොම පාවිච්චි කරලා. අනික මේකේ ලේසියකුත් තියෙනවා තිල්න. ඉතින් site එකට ගිහම tag ගාලා last pass එකෙන් මේකේ password එක දෙන අපිට තියෙන click කරන්න විතරයි. last pass එකෙන් log out වෙලා ගියාම ඉතින් කාටවත් ප්‍රශ්නයක් නැහැ. මේකට සල්ලි ගෙවුවොත් එමේ කියන්නේ මාසෙට ඩොලර් එකක්. කියන්නේ අවුරුද්ද ඩොලර් 12 ගෙවුවොත් මේගොල්ලෝ mobile වලටත් application එකක් දෙනවා. එතකොට හදිසිය කොහරි කියලා password එකක් බලා ගන්න ඕන වෙන computer එක ගන්න යටක් ගාලා mobile එකෙන් log වෙලා තමන්ගේ password එක අර master password එක දීලා මේ ගන්න පුළුවන් අදාළ password එක. ඉතින් ඕක ගොඩක් වටිනවා අර කරනකොට. ඉතින් උවිතත් වඩා තවත් බය නැන්ද? ඒ කියන්නේ master password එකත් leak වුණොත් කියලා ප්‍රශ්නයක් තියෙනවා නේද? මේකට අර hardware key එකක් දාන්න පුළුවන්. ඒ කියන්නේ මේ hardware key එක නැතුව hardware key එකක් කියලා කියන්නේ ඇත්තටම මේ USB device එකක්. ඒක YUBI key කියලා තමයි මේගොල්ලෝ support කරන hardware key එක තියෙන්නේ. මේ YUBI key එකෙන් පුළුවන් තිල්න කෙලින්ම USB එකට ගහලා එයා දෙනවා තවත් key එකක් අපේ password එකට. මේකට අර මේ two step authentication කියලා කියන්නේ. ඉතින් ඒක නිසා ඒ වගේ එකක් පාවිච්චි කරාම ගොඩක් වෙලාවට මේ එයාට පුළුවන් අර තවත් කවුරු හරි අර master password එක කීලෝ කරහකින් දැනගත්තත් වැඩක් නැහැ. අර UB key එක නැත්තම් මේව කරන්න. තව දැන් ඕකක් ගන්න සල්ලි නැත්තම් මේ දැන් අපිතම දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්න තිල්ල මේක දැන් කම්පියුටර් එකේම මේ දාලා තිබ්බොත් කීලොග් එකක් කියලා කියන්නේ කවුරු හරි software එකක් install කරලා දින පරිගණකේ හැම keystroke එකක් ගන්නෙම ඒ අදාළ කෙනාට යනවා. ඉතින් ඒකත් නැති කරගන්න ඕන last pass වල ඒගොල්ලන්ගෙම දෙනවා මේ ඒගොල්ලන්ගෙම දෙනවා තිල්ල මේ මේ ඒගොල්ලන්ගෙම දෙනවා තිල්ල එකක් මේ ඒ කියන්නේ ඒගොල්ලන්ගෙම on screen keyboard එක දෙනවා. සාමාන්‍ය Windows වල එන on screen keyboard එකේ ප්‍රශ්නේ තමයි තිල්ල මේ ඒ keyboard එක උනත් පාවිච්චි කරොත් ඒක detect කරන්න පුළුවන්. නමුත් last pass ලා දෙන keyboard එක හදලා තියෙන විදිහට on screen keyboard එක උනා ඒක කොහොම විදිහකටවත් මේ keylogger එකකට detect කරගන්න බෑ. ඉතින් ඒක නිසා මම හිතන්නේ last pass වගේ පාවිච්චි කරා නම් අර වගේ data leak එකක් උනත් Tamanට බේරෙන්න පුළුවන්. හැබැයි ඉතින් අර credit card information වගේ එකක් එළියට ගියොත් නම් මාර ප්‍රශ්නයක් නේද තිල්ල. ඉතින් ඔය PlayStation එකේ ගොඩක් තැන් වලට ගෙවනවා නම් මම නම් කියන්නේ මේ PayPal වගේ එකක් පාවිච්චි කරනවා නම් ගොඩක් වෙලාවට හොඳයි නේද? ඒ කියන්නේ තමන්ගේ ඔක්කොම දේවල් තියෙන PayPal එකේනේ. ඉතින් අනේ දන්නේ නැති site එකකට උනත් PayPal එකෙන් credit card information දෙන්නෙත් නැහැ. PayPal එක හරහා ගෙවන්න පුළුවන්. Game කරනකොට දැන් වෙන වෙන site වලට credit card එක එක site එකට දෙන්න නැතුව තිල්ල PayPal account එකක් හදාගත්තම මේ PayPal හරහා අනිත් site වලට ගෙවීම් කරනවා නම් අර අනිත් site වලට දැනගන්න බෑ තමන්ගේ credit card එක මොකද්ද කියලා. ඔව් අනිකම අපිට refund කරන්න එහෙම සමහරට ලේසි නේද PayPal එකත් එක්ක. ඔව්. ප්‍රශ්නෙකට යමු නේද තිල්ල අපි. කියනවාද ප්‍රශ්නෙකට එහෙම? ප්‍රශ්නෙකට ගිහින් අපි ඩාටා එක කතා කරමු. ඔව්. නිර්මාල් කාලින් අපි ප්‍රශ්නයක් අහලා තියෙනවා එයාගේ computer එක මේ mic එක නේ. test නිර්මාල්ලාගේ ප්‍රශ්නයක් අහන්න. නිර්මාල් කියන එයාගේ කම්පියුටර් RAM එක 6GB තියනවලු 2GB RAM තුනක් තියනවලු OS එක Windows 7 32 bit OS එකල්ල තියෙන්නේ. ඉතින් ඒ වුණත් මේ RAM 6GB RAM තිබ්බට මයික් කම්පියුටර් එකේ ප්‍රොපර්ටිස් ගියාම පෙන්වන්නේ usable තියෙන්නේ 2.99GB කියලාලු. ඔව්. ඒකට හේතුව මොකද්ද කියලා අහනවා. මම හිතන්නේ එකදා group එකෙත් මේ වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බා. ගොඩක් වෙලාවට මේකට හේතුව තමයි මේ operating system එකක් ගත්තාම තිල්ල දැනට හැමෝම වගේ පාවිච්චි කරන්නේ 32 bit කියන operating systems තමයි Windows XP ඒ කාලේ තිබ්බේ. 64 bit ඔත් තිබ්බා. ඊට පරණ වැඩසටහන කතා කරා මේ 64 32 bit කියන්නේ මොනවද කියලා. 32 bit OS එක උඩරිම memory සාය දක්වන 3GB තිල්ල. සමහරලා 3.5 ඒක පොඩක් OS අනුව වෙනස් වෙනවා 4GB වලට වඩා කොහොමත් සාය දක්වන්නේ තිල්ල. එතකොට ලොකු RAM ප්‍රමාණයක් පාවිච්චි කරනවා නම් කරන්න ඕනේ තමයි OS එක 64 bit OS එකක් install කරන්න ඕනේ. අනිවාර්යයෙන්. හැබැයි ඉතින් අර 64 දානකොට පොඩි ප්‍රශ්න එන්න පුළුවන් drivers නැහැ. පරණ hardware තියෙනවා නම් ගොඩක් වෙලාවට drivers නැහැ. ඒ වගේ ගැටලු එන්න පුළුවන්. හැබැයි application නම් ගොඩක් වෙලාවට 32 applications උනත් 64 bit OS එක install කරන්න පුළුවන්. අනික තව පොඩි දෙයක් තියෙනවා 64 bit OS ටිකක් security අතින් පොඩ්ඩක් හොඳයි. 32 වලට වඩා virus එම් පොඩ්ඩක් අඩුවෙන් තමයි එන්නේ. දැන් කාලින්ග 64 bit වලට කොහම මේ හැරවෙනවා නේද? ඔව් දැන් Windows 2000 එකේ ඒගොල්ලෝ R2 රිලීස් එක කරනකොට ඒගොල්ලෝ 32 එක රිලීස් කරේම නෑ 64 විතරයි. ඉතින් අනාගතයේදී අන්තිමට 32 කියන එක නැතුවම යයි. Windows ගැන කියද්දි කාලින්ග මේ දවස්වල Windows 8 ගැනත් කතා කරනනේ ගොඩක්. ඔව් මේ Windows 8 වල මේ එන්න පුළුවන් features ගැනත් කට්ටිය එකකව කතා වෙලා තිබ්බා. ඔව් මේ මට දැනගන්න හම්බෙච්ච හොඳම එකක් තමයි අර portable workspace දනල්නේ ගල එක අරන් යන්න පුළුවන්. ඔව් USB මේ ටිකක් ලොකු USB drive එකක් තියෙනවා නම් මේ තමන්ගේ වැඩ කරන මේ space එක ඒ විදිහටම තියාගන්න පුළුවන් අතිස්. ඔව් ඒ කියන්නේ තිල්ල ඇත්තට ඕන computer එකේ තියෙනවා මේ අපේ දැන් Windows 7 එකක් නම් C drive එකේ users ඇතුලේ තමන්ගේ profile එකේ තියෙනවා. profile ඔව් ඉතින් මේගොල්ලෝ කරන්නේ මේ portable version profile එකක් හදලා දෙනවා. එතකොට තමන්ගේ browser එකේ history එක, එතකොට documents and settings, එතකොට file මොන හරි සින්දු save කරලා තියෙනවනේ ඒ ඔක්කොම ගානට තියෙනවනේ තිල්ල. ඔව්. ඉතින් ඒක මම හිතන්නේ ගොඩක් වටී ටික කාලයක් යනකොට. හැබැයි ඉතින් ලොකු USB එකකුත් තෝන්නේ සමහරවල් slow වෙන්න ඉඩ දෙනවා මේ USB නිසා නේද? ඔව් හැබැයි. තවත් ඒගොල්ලෝ කියලා තිබ්බ දේ තමයි කලින් අර මේ office වල වගේ office වල එන්නේ උඩින් menus ටික ribbon එක. ඔව්. ඒක මේ explorer එකටත් දායි කියලා. ඔව් ribbon එක කියන්නේ famous උනා නේ තිල්ල මේ ribbon menu කියන්නේ. දැන් ගොඩක් ඒවට මේගොල්ලෝ දාලවන්නේ මේ ribbon menu. ribbon එක දාන්න. ribbon එකෙන් මේ එක එක දේවල් සමහරට එකපාරට මාරු වෙන්න අමාරු නත් එකක් දවස් යනකොට ලේසි හැබැයි කාලෙක මම ගොඩක්ම මේ දැන් යූස් කරන වයිඩ් ස්ක්‍රීන් නේ වයිඩ් ස්ක්‍රීන් එක ටිකක් ඉඩ යනවා වැඩි නේ රිබන් එකට. ඔව් උස පොඩ්ඩක් කේස් එකක් තියෙනවා නේද? දැන් මොකද ගොඩක් වයිඩ් ස්ක්‍රීන් වල උස අඩුයිනේ. ඔව් උසත් ටිකක් යනවා. අනික මට නම් ටිකක් තේරෙලා තියෙනවා මේ එක පාට හිට මේට ටක් ගාලා වාගෙන කරගන්න අමාරු. හැබැයි ඔෆිසල් නම් තියලා මේ ඕන්නේ නම් තමන්ට මේ රිබන් එක කස්ටමයිස් කරගන්න පුළුවන්. තමන්ට ඕන බටන් එක තැනකට දාලා කස්ටමයිස් කරගන්න පුළුවන්. ඒ වුණාට අර ටක් ගාලා ඇප්ලිකේෂන් එකේ හිට මේට යන්නේ සහ කීබෝඩ් එක පාවිච්චි කරන්න ටිකක් කරදරයි කියලා මට තේරලා තියෙනවා. ඔව්. ෂෝට් කට් එක හරියටම මතක නැත්නම් අර ටක් ගාලා කීබෝඩ් එකේ මෙනු එක මාරලා දැන් නෝමල් වෙන එක නම් අපි ටක් ගාලා කීබෝඩ් එක උනට ටක් ගාලා මෙනු එක ඕපන් කරලා බලන්න පුළුවන්. ඒ වගේ අශය දෙබට. හැබැයි රිබන් එක තමයි මම හිතන්නේ ඒගොල්ලෝ දැන් ඉදිරියට හැම ඇප්ලිකේෂන් එකම වගේ දාලා ඉන්නේ. තව ඒගොල්ලෝ කියලා තිබෙද තමයි මේ ටාස්ක් මැනේජර් ටිකක් එන් ටාස්ක් කරන එක තාමත් සමහර වෙලාවට මේ කරදරයක් කරනවානේ. ප්‍රොසෙස් එක හරියට කිල් කරගන්න බැරි එක. ඒක මම හිතන්නේ තවත් ඉම්ප්‍රූව් කරයි ඒගොල්ලෝ. ඒ අතරේ ටච් සපෝට් සහ මේ ARM ප්‍රොසෙසර්ස් වලට සපෝට් එකක් දෙනවා. ඔය ARM වලට එනවා කියලා කියන්නේ තියෙන ඇත්තටම මේගොල්ලෝ මේ Windows Phone 7 එකයි Windows කියන එක يعني ටැබ්ලට් වලට යන ඩෙස්ක්ටොප් වල දින platform එක එකව කරන්න තමයි දඟලන්නේ. ඔව්. කියන්නේ දැන් එතකොට ඒගොල්ලන්ගේ එක kernel එකයි. ඔව්. අර උඩ පැත්තෙන් තමයි වෙනස් වෙන්නේ. කියන්නේ UI පැත්තෙන් වෙනස් වුණාට හදවතින් දෙකම එක කරන්න තමයි try කරන්නේ ඒගොල්ලෝ. ඔව්. එතකොට ඒගොල්ලන් development කරගෙන යන ලේසිනේ කියන්නේ. low level කරනකොට ගොඩක් දැන් හදනවට වඩා එකම පාවිච්චි කරන්න හදාගන්න එක ලේසි. ඔයිට අමතරව යනකොට කතා කරන්න තියෙන මේ මලින්තගේ ආසම දෙයක් ඇවිල්ලා නේද? iPhone white එක. ඔව් නේ. මේ හරි ලොකු දෙයක් කරගන්න ඕනේ iPhone එක සුදු පාට කේස් එකකින් ඇව්වහම. අපේ පොඩි අලේකුත් කරගෙන තියෙන jobs නේද මලින්ත? ඔව්. පොඩ්ඩක් උස වැඩිලු නේ. ඔව් පොඩ්ඩක් උස වැඩි. ඒකේ මේ මේවයි සුදු පාට ගණකම අර මේක වෙලා තියෙනවා. කළු ෆෝන් එකට සුදු පාට තීන්ත ගාලා ඒක ගණකමට පොඩ්ඩක් වැඩිලා. මේකයි පොඩි උසක්. ඉතින් කේස් එහෙම වලට පොඩි කේස් එකක් තියෙනවා කියලා තිබ්බා නේ මලින්. මොනවාද වෙන අලුත්තරතුරු? Galaxy S2 එක ඇවිල්ලා තියෙනවා. ඔව්. Galaxy S2 කියන්නේ Samsung ලගේ Android වල අලුත්ම version එක 2. මේකට Android version එක 2.3.3 ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව කතා කරොත් එහෙම ඉතින් මේක Nexus S එකට වඩා ගොඩක් මේ improved එකක්ද? ගොඩක් මේ improvement කියන්නේ බෑ. processor එක දෙකේම හා එක සමානයි වගේ. dual core process දෙකක් තියෙන 1.2 Cortex A9 එකක් නේද මලින්ද? එතකොට මේ HSDPA 3GA ටික තියෙනවා. එතකොට මේ 16GB හරි 32GB හරි ගන්න බලලා RAM එක තිල්ල 1GB දෙනවා. ඉස්සර මතකද 1GB කියන්නේ මේ සාමාන්‍ය අපි කම්පියුටර් එකක්වත් තිබ්බේ නැති එක. අර තව ස්ක්‍රීන් එකත් මේගොල්ලන්ගේ තියෙන අර Super AMOLED කියන එකක්. ඒ කියන්නේ OLED ස්ක්‍රීන් එකක් තියෙන්නේ. මේක 480 රෙසලියුෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ වයිඩ් ස්ක්‍රීන් එකක් වගේ. ඉතින් සාමාන්‍ය අප්‍රේල් තමයි රිලීස් වෙලා තියෙන්නේ මලින්ද. vibration ඔය අර basic ටික දිනා මේකෙත් අර Apple iPhone වල නැති වුණාට micro SD එකක් ගහගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ Tamanට පුළුවන් memory අර internal තියෙනවා මදි නම් තවත් SD card එකකුත් දාලා වැඩ කරගන්න වැඩි කරගන්න. ඊට අමතරව ඉතින් තව එක දෙයක් තියෙනවා මේ තිල්ල මේකේ DLNA කියලා එක තියෙනවා. DLNA කියලා කියන්නේ දැන් ගොඩක් වෙලාවට දන්නවනේ අපේ data තිල්ල මේ දැන් අපි හිතමු අපි hard disk එකේ data තියෙනවා නම් මේක TV එකෙන් බලන්න. ඊට පස්සේ නැත්තම් තව මොකක් හරි device එකකින් බලනවා, hard drive එකෙන් බලනවා. ලේසිම ක්‍රමය තමයි මේ DLNA කියලා දෙන protocol එකෙන්. ඇත්තටම වෙන්නේ මේ අපි එක තැනක තියලා තියෙන store කරලා තියෙන data network එක හරහා ලේසියෙන් ගන්න පුළුවන් නේද? TV වල ගොඩක් වෙලාවට මේක නේ. එතකොට අපේ DLNA support කරන hard disk එකක් වගේ තියෙන network එකට ගහන්න පුළුවන්. ඒක හරහා තියෙන ඔක්කොම file ටික TV එකෙන් බලන්න පුළුවන්. තවත් වෙන දෙයක් තමයි මේ DLNA වල අර re-encoding කරන්න උනත් හදන්න බෑ. re-encoding කියන්නේ දැන් support කරන්නේ නැති format එකක් ගන්න TV එක. අර device එකෙන් TV එක support කරන format එකකට re-encode කරලා එවන්න පුළුවන්. ඉතින් අර Galaxy S එකත් මේකත් support කරනවා මේ DLNA කියන එක. එතකොට ඉතින් gedara මොන හරි film එහෙම hard disk එකේ තියනනම් ඇඳ උට්ටි කියලා බලන්න ඕන. කිසිම අර file copy කරගෙන එන්න ඕනේ නැහැ. කෙලින්ම phone එකෙන්ම browse කරලා බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඉතින් අර camera එක ඉතින් තියෙනවා මේකේ අර වීඩියෝ 1000 ඒ කියන්නේ True HD වීඩියෝ කරන්න පුළුවන් කියලා තියෙනවා නේ මලින්ද? ඔව්. ඒ කියන්නේ ප්‍රයිමරි කැමරක ඒගොල්ලන්ගේ අර මේ 8 මෙගපික්සල් කැමරයක් තියෙනවා. එතකොට අර ෆ්‍රන්ට් ෆේසිං කැමරයක තියෙනවා 2 මෙගපික්සල්. ඉතින් කැමරා නම් ගොඩක් හොඳට තියෙනවා නේ. iPhone එකත් එක්ක බලන පොඩ්ඩ ඉස්සරහට වගේ උනාට ක්වොලිටි එක නම් කොහොමද දන්නේ නේ මලින්ද? iPhone වීඩියෝ වල ක්වොලිටි එක පොඩි අවුලක් තියෙනවා කියලා මම තිබ්බා නේද? ඊට අමතරව මේක ඉතින් අර MP3 පුළුවන් TV out එකක් තියෙනවා. ඒ කියන්නේ HDMI කෙලින්ම TV එකකට ගහලා වීඩියෝ බලන්න පුළුවන්. Excel World ඒ වගේ අර Android වල එන basic ටික තියෙනවා. ඉතින් ඔය Android කියලා කතා කරාම දැන් Android අර 2.3.4 out ලා දිනා මලින්ත. ඒ කියන්නේ Nexus S තියෙන අයට. ඔව්. දාගන්න පුළුවන්. මේකේ ලොකුම improvement එක කියලා කියන්නේ අර Google Talk වල පුළුවන් අර වීඩියෝ chat කරන්න පුළුවන්. මයිදන්නේ මේක මයිදන්නේ මේ ටග් ගාලා Google ලා දඟලන්නේ අර Apple වල FaceTime එකට පොඩි count එකක් කරන්න වගේ. මේ ෆේස් ටයිම් වල තියෙන ප්‍රශ්න තමයි ෆේස් ටයිම් වැඩ කරන්නේ අනිවාර්යෙන් 3 Wi-Fi network එකක් ඇතුළේ ඉන්න ඕනේ. يعني මොබයිල් ෆෝන් එකක් වුණත් Wi-Fi තිබ්බත් විතරයි ෆේස් ටයිම් වැඩ කරන්නේ. හැබැයි මේ Google ලගේ Google G-Talk එක නම් ඒගොල්ලෝ කියලා දිනවා මේ 3G network එකෙත් වැඩ කරනවා කියලා. කොලිනියන් කොහොම වෙයිද නැත්. සාමාන්‍යයෙන් කම්පියුටරේ ගත්තත් Google Talk එච්චරම සාර්ථක නෑ නේ මලින්ද. ඔව් ඒත් මං සාමාන්‍යයෙන් නම් මේ Google Talk වලින් පාවිච්චි කරන්නේ. වීඩියෝ වලටත් වීඩියෝ වලනේ සාමාන්‍යයෙන් chat වලට විතරයි. chat කරන්නේ අපි කියන්නේ audio video ගත්තත් Skype තරම් Skype. Skype තරම් හොඳ නෑ නේද? හැබැයි ඉතින් Skype Android version එක එච්චරම හොඳක් මලින්ද දැකලා තියෙනවා. Skype Android version එක ඒදස් දැන් ටික දවසකට කලින් මතක ඇති මේ security අවුලකුත් තියෙනවා. ඔව් ඒක තමයි ඒකෙන් leak වෙනවා. මේක තාමත් මම හිතන්නේ අර අපිට දැන් ඇත්තම වෙලා තියෙන ලංකාවට මේ Skype තාම දෙන්නේ නැහැ නේද මලින්ද Android වලට. market place එකේ නැහැ නේද? ඒක නිසා අර හොරෙන් download කරලා දාගත්තට පොඩි case එකක් තියෙනවා මේ upgrade කරගන්නේ කොහොමද කියලා. හැබැයි මම හිතන්නේ Android වල තියෙන ලොකුම අවුල තමයි ඔය මේ ඒගොල්ලොත් අර ෆෝන් වලට දෙන්න නැතුව ගියහම මේක ඒගොල්ලෝ detect කරන්නේ අර iPhone වගේ නෙමෙයි. iPhone නම් ඒගොල්ලෝ ඇත්තනම් අපේ app account එකෙන් තමයි detect කරන්නේ. කියන්නේ අපි account එක හදලා තියෙන රට මොකද්ද කියලා. නමුත් Google ලගේ වෙලා තියෙන ප්‍රශ්නේ තමයි ඒගොල්ලෝ බලන්නේ අපේ ෆෝන් එක දැනට මේ register වෙලා ඉන්න network එකේ carry anu. එතකොට අපි දැන් ලංකාවේ කියලා යාට පේන හින්දා ඒක ටක් ගාලා ඒගොල්ලෝ මේ අපිට දෙන්නේ නැහැ. ඉතින් කොහොම හරි තවත් ඉතින් ඔය අතරම කතා කරන්න තව නිවුස් එකක් තියෙනවා මේ ෆ්‍රී ඇප්ස් වලින් Android ඇප්ස් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා මේ Apple iPhone ඇප්ස් වලට වඩා. ඉතින් එතකොට දැන් ෆ්‍රී ඇප්ස් කියුවාම දැන් ගොඩක් කතා කරන එකක්නේ. දැන් iStore එකේ ඒ කියන්නේ Apple ලගේ App Store එකේ තමයි ලොකුම ඇප් ප්‍රමාණයක් තියෙන්නේ. Android හරි පොඩ්ඩයිනේ. ඒ වුණාට ෆ්‍රී ඇප්ස් ගත්තත් ඒ කියන්නේ iPhone ලා වලට තියෙන ෆ්‍රී ඇප්ස් ප්‍රමාණය සහ මේ අනිත් එකට තියෙන ප්‍රමාණය බැලුවාම මේ ගොඩක් වැඩි වෙලා කියලා කියන ප්‍රශ්නයකට යමු නේද තිල්. ඔව් සමිත් අපෙන් අහලා තියෙන ප්‍රශ්න. එයා කියනවා මේ made in Finland, made in Hungary, made in China, made by Nokia හැම කියලා ෆෝන් වල ගහලා තියෙනවානේ. මේවයි තත්වයෙන් හොඳ මේකයි බාල මේකයි හැම කියලා වෙනසක් තියෙනවද කියලා අහන. ඇත්තටම තිල්ල කියන්න අමාරුයි. මොකද්ද ඔගේ තේරුම තමයි දැන් අපි ෆෝන් එකක් ගන්න ඒක හදලා තියෙන Nokia සමාගමෙන් නම් හදපු රට සහ made in Nokia made by Nokia කියලා කොහොමද මේක ඉතින් Nokia තමයි China වල හදුවත් හදන්නේ මොකද Nokia කමෙන්ද එහෙම ගත්තොත් එහෙම මාර ප්‍රශ්නයක් එන්නේ Apple iPhone iPad MacBook මොනා ගත්තත් මම හිතන්නේ සා දැන් ගොඩක් උදාහරණයක් ගත්තොත් එහෙම තිල්න දැන් ගොඩක් iPad අරම හදන්නේ Foxconn සමාගමෙන්නේ ඔව් දැන් Foxconn කියන්නේ Chinese සමාගම මේකයි කාලේ ඒ කියන්නේ දැන් මේ කාලේ මේ ලෝකයේ ආර්ථිකයත් එක්ක හැම කම්පැනියම් වගේ මේගොල්ලෝ මැනුෆැක්චරින් කරන්නේ මේ චීනේ නේද? ඔව් දැන් උදාහරණයක් ගත්තා දැන් iPhone iPad order කරපු අයට කියන්නේ ප්‍රී ඕඩර් කරන අයට iPad එහෙම එලා තිබ්බේ චයිනා ඉඳන්. ඔව්. ඒ කියන්නේ කෙලින්ම චයිනා වලින්ම තමයි මේක ship කරලා තියෙන්නේ ඇමරිකාවට ඇවිල්ලත් නැහැ. ඔව්. ඒ ඉතින් ඒ වගේ ඒක නිසා අර සමාගම Nokia නම් ඒක හැදුවේ කොහෙද කියන එක ඇත්තටම මේ තීරමක් කරගන්න බෑ. කඩකාරය පොඩ්ඩක් අන්දන්න කියනවා තමයි මේක Hungary හදපේකම මේක හොඳයි. මේක අවශ්‍ය නැති ඒගොල්ලොට මේ ස්ටිකර් වෙනස් කරන්නත් පුළුවන්. ඕ ස්ටිකර් එකක් කෝණිකට ගහන්න බුලන්නේ. ඉතින් ඒක නිසා ඒක නෑ ඇත්තටම තීරුමක් නෑ. නමුත් ඔයගේ දෙයක් ගන්නට අර අදාළ ඒජන්ට් කෙන් ගන්නව නම් කරදරයකට මුහුණ පාන තියෙන හැකිය අඩුයි නේද? අපි හැමතිස්සෙම කියන අර ගන්නකොට රුපියල් 2000 ලාභේ බලන්න යන්න එපා. අන්තිමට පස්සට ගොඩක් මේ පසුතැවෙන්නනවා කියලා. ඔය අතර අනිත් ප්‍රශ්න තමයි ටැබ්ලට් මේ Ubuntu අලුත් version එක release වුණා නේ මලින්ද 11.0.4 මොකද නැටි නාවා මොකද කවුද දන්නේ වට නම් දාන්නේ නේ මලින්ද පාවිච්චි කරලා බැලුවද මම අද live run කරලා බැලුවා මේ live run කරේ බයි laptop එකේ backlight එක on වෙන්නේ නැතුව ගියා ඈ laptop එකේ backlight එක වැඩ ගන්න නැතුව ගියා live run කරනකොට ඒ මොකද දන්නේ නැහැ හේතුව නම් බැක්ලයිට් එක අවශ්‍ය ඒ කියන්නේ බැක්ලයිට් එක OS එකට සම්බන්ධයක් නැහැ අතටම නේ ඒ කියන්නේ ස්ටෑන්ඩ් මම පොඩ්ඩක් හොයලා බලුවට පස්සේ හම්බුණා මේ බග් එකක් කියලා මේන් එකෙන් ගැලෙව්වම වැඩ කරන්නේ නැහැ කියලා ඔව් ඊට පස්සේ වැඩ කරා මේ ඕකේ අලුත්ම දේ තියෙන්නේ අර Unity කියන UI එක ඔව් ගනම් shell 3 එකක් තියෙනවා නේද මට නම් ඒක හොඳට හිතට ඇල්ලුවා ඒ වුණාට සමහරු කැමති නැහැ මේ දැන් Ubuntu අලුතෙන් යන පැත්තට මලින්දගේ මයික් එකයි හැබැයි මලින්ත ඒ පැත්ත නේද මේ මේ මේ මිනිස්සු වැඩියෙන් මේ Ubuntu පාවිච්චි කරන්න යන්න පුළුවන් හොඳම පැත්ත ඒ පැත්ත නේද ඔව් ඒකත් ඒනට සමහරක් අය මේ ඒකට වැඩි කැමැත්තක් නැහැ වගේ පේනවා ඒ කියන්නේ UI බොරුවට අර Linux පරවල් කියලා නැහැ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ඕක ඉතින් ආයි ගොහන් තරහයි Linux පාවිච්චි කරන අය මේ පොඩ්ඩක් කේස් එකක් කරගෙන තියෙනවා මේ අර ලිනක්ස් කියලා පේන අමාරුවෙන් වැඩ කරන්න ඕනේ කියලා. එතන අපි ඔපරේටින් සිස්ටම් එකක් පාවිච්චි කරනවා. ඔපරේටින් සිස්ටම් එක හද හද ඉන්නේ නෙමෙයිනේ. ඔව්. ගොඩක් ඒක තමයි මේ මේ ලිනක්ස් මේ මිනිස්සුන් අතරට යන්න තියෙන ලොකුම බාධක නේද ඒක. ඒ කියන්නේ දැන් සාමාන්‍ය මිනිස්සුන්ට නේද OS එකක් ඕනේ. ඒ කියන්නේ කම්පියුටරේ තමන්ගේ වැඩ පහසු කරගන්න මේ මේ පාවිච්චි කරන. මොකද කම්පියුටරයක් කියලා කියන්නේ ටූල් එකක්නේ. ටූල් එකක් කියලා කියන්නේ අපි බත් කන්න හැ පාවිච්චි කරන හැන්දක් වගේ. දැන් බත් කන්න ගියාම ඉතින් හැන්ද හද හද ඉන්න ඕනේ නැනේ. බත් කන්න ගියාම නේ ටක් ගාලා හැන්ද දීපා හැන්ද ගත්තා. ඔය ලිනක්ස් අය ගොඩක් ඒ දැන් ඔය උබුන්දු තමයි තියෙන ඇත්තටම මේ ගොඩක් වෙනස් කරේ මේ concept එක. ඒ කියන්නේ ගොඩක් අය මේ මෙහෙම geek කෙනෙක් වෙන්න ඕනේ නැහැ කියලා ලිනක්ස් පාවිච්චි කරන්න. ඒක තමයි ගොඩක් famous වෙන්නේ. non free products එහෙමත් පාවිච්චි කරන්න. ඔව් ඒ කියන්නේ මේ free වුණාට හොඳ දෙයක්. ඒ කියන්නේ user කෙනෙක්ට ටක් ගාලා දාගත්තාම ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් වෙන හැදුවේ උබුන්දු කට්ටිය තමයි. ඉතින් ඒක නිසා ඒකත් එක්ක තමයි මේ ගොඩක් අය UI එක ගොඩක් improvement ආවේ නේද. ඉතින් ඉස්සර මතකනේ UI Linux UI එකක් දැක්කහම එනේමලින්ද කොමරි. ඊට පස්සේ Ubuntu වලින් තමයි ගොඩක් දේවල් ඒ කියන්නේ වෙන වෙන Linux distributions ඇදුවා. දැන් උදාහරණයක් ගත්තොත් තියෙනවා Linux Mint තියෙනවා. තව මොනක් තියෙන්නේ මලින්ද? තව Ubuntu වලින් එන ගොඩක් ඒවා තියෙනවනේ හැදිලා. ඉතින් Ubuntu ඇත්තටම හැදිලා තියෙන්නේ මේ Debian කියන OS එක උඩ තමයි. ඒගොල්ලෝ පොඩ්ඩක් customize කරලා. ඉතින් ඒ වුණාට Linux උත්තර Windows වල දැන් Windows ගත්තත් තියෙන Windows වල උනත් ගන්න හොඳ දේවල් තියෙනවානේ. ඔව්. ඉතින් හොඳ දේවල් කොපි කරන්න නැතු ඉන්න එකත් මොඩ වැඩක් නේද මේ අපෝ Windows. ඔව් අනිවාර්යෙන්ම. මොකද මේ ඒ වයින් මේ අර අදහස අරගෙන ඒගොල්ලන්ගේ සිස්ටම් එක වෙනස් කරගෙන ඒකෙන් තමයි මේ වැඩිපුරක් මිනිස්සු අතරට යන්න බලන්නේ. ඔව් හැම දෙයකින්ම හොඳ දේවල් අරන් එකක් හදමු ඊට වඩා හොඳ දෙයක් වෙනවද නේද? දැන් අපි දැන් Mac OS වල තියෙන හොඳ ටික කොපි කළා. ඊට පස්සේ Ubuntu වල තියෙන හොඳ මේ Linux වල තියෙන හොඳ ටිකත් අරගෙන ඊට පස්සේ Windows වල තියෙන හොඳ ටිකත් අරගෙන ඒ ටික ඔක්කොම එකව කරගත්ත නම් තිලින හොඳම OS එකක් හදන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්. දැන් අපි ගත්තොත් දැන් ගොඩක් Mac වල ගොඩක් හොඳ features තියෙනවා කියනවනේ. Windows කට්ටිය හොරෙන් ඕවා copy කරනවනේ. දැන් Windows 8 ගත්තාම time machine කියලා ඇත්තට option එකක් තියෙනවා මේ Mac වල. Time machine කියලා කියන්නේ system එකෙන් automatically backup කරලා පැයෙන් පැයට උනත් පස්සට ගිහිල්ලා මගේ ෆයිල් එක හොයාගෙන ආයෙ recover කරගන්න පුළුවන්. ඔව් ඒක 7 එකේ ඒගොල්ලෝ දාලා තියෙනවා. දැන් 8 වලට ඒගොල්ලෝ ඒ විදිහටම මගේ ගෙනල් තියෙනවා කියලා කියනවා. ඔව් 7 එකෙත් පුළුවන් මේ repo එකක් තියෙනවා. ඔව් repo එකකින් ගන්න පුළුවන්. ගන්න පුළුවන්. ඔව් ඒ වගේ ඉතින් ඒක දැන් ඇත්තරම මේ මේක මාර ලස්සනයි. ඒ කියන්නේ Apple වල තියෙනක මෙහෙම රූප පෙන්නලා දින වැටලා ඒ කියන්නේ ඇත්තරම කිව්වොත් එහෙම දැන් අපි browser එකත් explorer එකත් ගත්තත් explorer එකම තමයි දිනෙන් දිනට මාරුවේ. ටක් ගාලා බ්‍රවුස් කරලා ගිහලා හොයාගත්තා ඒක. අරගේ රිස්ටෝ ගාලා එහෙම නෙමෙයි ටක් ගාලා මුළු කම්පියුටර් එකම පේනවා. ඉතින් ඒ වගේ ගානට Windows 8 වලදී මේගොල්ලෝ වෙනස් කරලා තියෙනවා කියලා තියෙනවා. chat room එකේ ප්‍රශ්නය පොඩක් මාරුම. එකිනෙකින Linux server administrator වලට හොඳම distribution එක මොකක්ද කියලා. මේක තමයි පොඩ්ඩක් Linux වල තියෙන ප්‍රශ්නේ. කොයි Linux distribution එක ගත්තත් server පැත්තෙන් කතා කරොත් kernel එක කියලා කියන්නේ එකම kernel එක. කොයි distribution එකකටත් තියෙන්නේ Linux ඒ කියන්නේ Linux travolt හදන kernel එක. එයා තමයි තාමත් release කරන්නේ. ඒකට කොයි Linux distribution. ඊට පස්සේ Linux උඩ දුවන servers ගත්තොත් ඒ කියන්නේ Apache ගත්තොත් DNS වලට ගත්ත bind ගත්තොත් එතකොට mail server වලට postfix හරි send mail හරි ගත්තොත් මේ ඔක්කොමත් පොදු දේවල්. මේ දේවල් එකහු කරලා හදලා distribution තමයි එක එක නම් වලින් එළියට දෙන්නේ. ඇතුලේ තියෙන software ගොඩක් වෙලාට 99.9%ම එකම දේවල්. ඒදී දැන් server එකක් පාවිච්චි කරන ඇත්තන UI එකක් නැත්තම් මේ හැම එකම එකයි. ඉතින් ඒක නිසා කොයි එක පාවිච්චි කරත් ලොකු වෙනසක් නැහැ. Linux කියන්නේ Linux තමයි. නම විතරයි වෙනස් වෙන්නේ. අර Aspirin වලට Panadol කියලා නම් වෙලඳ නාම දාන වැඩේ වැඩක් තමයි වෙලා තියෙන්නේ. ඔව්. හුඟක් මේ ඉස්සර GUI වලට ඉතින් සමහර ගණන් මේස් කරනවා, සමහර KDE යූස් කරනවා. ඔව්. ඒ දෙකම ගොඩක් වෙලාට Genomeයි KDE තමයි දෙකක් තියෙන්නේ. ඒ දෙකෙත් අර වෙන්නේ ගොඩක් මේ UI එකේ පොඩ පොඩ වෙනස්කම් කරාට ඒ දුවන software එකත් ගොඩක් වෙලාට එකයි. ඉතින් ඒක නිසා Linux මේ පාවිච්චි කරනවා නම් ඉතින් ලේසියෙන් එකක් ගොඩක් ටියුටෝරියල් අරම හොයාගන්න ලේසි Ubuntu වගේ එකක් පාවිච්චි කරොත් CentOS, Red Hat Linux ඒ වගේව පාවිච්චි කරොත් ගොඩක් හොඳයි. හැබැයි සර්වර්ස් දාන ගොඩක් අය පාවිච්චි කරන්නේ FreeBSD වගේ ඒ කියන්නේ ටිකක් හොඳට පාවිච්චි කරන FreeBSD කියන්නේ නම් Linux නෙමෙයි. ඒක ඇත්තටම True Unix certificate එකක්. නැත්තම් CentOS වගේව හොඳයි. Ubuntu වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. Ubuntu server version එකක් එනවා. ඉතින් ගොඩක් වෙලා Linux ඉගෙන ගන්න ඉස්සෙල්ලාම ඉගෙන ගන්න ඕනේ මේ shell එකේ වැඩ කරලා වැඩ කරන හැටි මිසක් UI එකෙන් වැඩ කරන ඉදිය නෙමෙයි. ඒක තමයි මම හිතන්නේ ලේසිම ක්‍රම ඉගෙන ගන්න ඕන. ප්‍රශ්නෙකට මොනේ දෙන්න? ඔව්. මල්ෂාන්හල් තියෙන blogger එකේ මේ custom domain එකක් ලබාගෙන template වෙනස් කරන්න කොහොමද කියලා. ඒ custom domain එකක් ගන්න අවශ්‍යම නැහැ නේද මලින්ද template එක වෙනස් කරන්න? ඔව්. මේ ටෙම්ප්ලට් එක වෙනස් කරන එකේ කස්ටම් ඩොමේන් එක කරන එකේ ලොකු එහෙම සම්බන්ධයක් නැහැ. බ්ලොගර්වල් නම් පුළුවන් අනිවාර්යයෙන්ම මේ ටෙම්ප්ලට් එඩිටර් එකට ගිහිල්ලා අවශ්‍ය විදිහට ටෙම්ප්ලට් එක වෙනස් කරගන්න. හැබැයි wordpress.com එකේ නම් මේ ඒගොල්ලෝ දෙන themes තමයි පාවිච්චි කරන්නේ. ඒගොල්ලෝ දෙන ඒවා තමයි පාවිච්චි කරන්න පුළුවන්. නැත්තම් මේ වැඩිපුර ගාණක් ගෙවලා theme එක edit කරන්න පුළුවන් නේද? හැබැයි බ්ලොගර් වල ලොකු ප්‍රශ්නයක් තියෙනනේ තියෙන මේ බ්ලොගර් themes අස්සේ වෛරස් ස්පෑම් වෙන්නේ. එතකොට එක එක ඇඩ් එක කොපි කරලා මොකද හුඟක් වෙලාවට කාලෙක මේ බ්ලොගර් එකේ theme එක මේ අර ඒගොල්ලන්ගේ කෝඩ් UI ඔක්කොමත් එක්ක මහා අවුල් ජාලයක් වගේ මේ එකපාරට ඕපන් කරාම හරියට හොයාගන්න බෑ මේකෙන් හරි කෝඩ් එක මොකද්ද වැරදි කෝඩ් එක මොකද්ද කියලා. ගොඩක් වෙලාවට මේ ඒ සම්පූර්ණකම අපිට දාන්න වෙනවා මේ අලුතෙන් මේ ටෙම්ප්ලේට් එක ඩවුන්ලෝඩ් කරාම. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඔව්. දැන් ගොඩක් වෙලාට එන්නේ දැන් ගොඩක් ඔය අපි දැකලා තියෙන ගෲප් වල කතා කරනවා මගේ ඇඩ් එකක් ඕපන් වෙනවා බ්ලොග් එකකට ගියාම කියලා මම දැම්මේ නෑ කියලා. ඔව්. ඔය වගේ ගොඩක් වෙලාට කරන්නේ මේ තීම් හදන ඒව හොරෙන් ඇතුළට ඔබලා දිනවා නේද? ඔව්. හොයාගන්න බෑ කොහෙන් දෙන්නේ කියලා හරියට. කලින් අපි මේ Facebook වල මේ පාවිච්චි කරන පොඩක් කතා කරනවා. අපි මැගසින් එක මේකත් දාලා තිබ්බා. අපි chat එකේ පොඩි ප්‍රශ්නයක් කරන ලින්න. එයා අහනවා ඇත්තටම මේ Microsoft Active Directory වලද Linux වල තියෙන alternative එක මොකක්ද කියලා. ඇත්තටම Linux වල LDAP කියලා තියෙනවා. Active Directory වගේම LDAP පාවිච්චි කරන්න පුළුවන්. ඕනනම් ඇත්තටම මේ Samba install එක. Samba සහ LDAP දාගත්තොත් එහෙම එයාට පුළුවන් ඇත්තටම domain එකක් විදියට උනන් Linux server එකක් දාන්න. ඒ කියන්නේ Windows computer එකක් add කරලා ඒ ටික කරගන්න විදියට. Facebook ගැන අපි පොඩ්ඩක් කතා කරමු කලින්. අපි Facebook පාවිච්චි ඉද කොහොමද මේ අපිට වදනදී ඉන්නේ කියන්නේ යාළුවන්ට වදනදී කොහොමද Facebook පාවිච්චි කරන්නේ? ඔව් Facebook පාවිච්චි කරන්නේ. ඔව් මේ අලුතෙන්ම තියෙන එකක් තමයි මේ photo tag වෙන එක නේද? එක එක ඒවෙන් ගිහලා අර යව මේ photo එකේ tag ගිහලා අර අලුත් photo එකක් හැදෙන්නේ. Calendar හැදෙනවා. My top friends කියලා හැදෙනවා මේවයි කියලා හැදෙනවා. මේ ඕව ඇත්තටම එක්තරා විදිහකට spam එකක් නේ තිල්න. මම එක ඇප් එකක් දැක්ක. ඒ ඇප් එකට ඇතුළට ගියාම තිල්න ඒ ඇප් එකේ අර report abuse කියන ටැබ් එකත් මෙයා බොරු එකක් දැලා යටටම දාලා අර මේ බලනට අර fake වෙලා යන තිල්න. ඒ කියන්නේ කවුරු එකෙක් වැරදි click කරත් වර්ධින විදියට link එකත් abuse කරලා තියෙනවා. Abuse කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ ගොඩක් වෙලාට මේවෙන් වෙන්නේ අනුන්ගේ data හොරකම් කරන එක තමයි. ඔව්. මොම නම් කරන්නේ ඉතින් දැක්ක ගමන් block කරලා දාන්න. එහෙම නැත්නම් ඒ කරදරකාර වගේ නම් Facebook එකේ ඉන්න මනුස්සයා අයින් කරලා දාන්න. ඔය වගේ ගොඩක් click කරන මේ ළඟදී වෙච්ච අපිට එකදා magazine එකෙත් දැම්මා මේ අලුත්ම වෛරස් එක තමයි අර who viewed my profile. ඔව්. ඒක කට්ටිය කොච්චර කිව්වොත් මම හිතන්නේ ඒක වසංගතයක් ගන්නටම ආව නේද? ඔව්. ඉතින් ගොඩක් ඒකේ ඒගොල්ලෝ කරලා තිබ්බ කාලින් මේ random number එකක් පෙන්වන්නේ නැහැ නේද? ඔව්. random number එකක් තියෙන තුන් පාරක් බැලුවා තුන් පාරක්. ඔව්. සමහර මිනිස් එකපාරක් නෙමෙයි මේක 100 පාරක් ගාපේ වුණොත් ඉන්න එක. එකක් ගහලා තේරෙන්නේ නැහැ තව ගහලා. ඊට පස්සේ මේ ඊට පස්සේ ඒකේ අන්තිමට invite එන්නත් ගත්තා නේද? ඔව්. ඉතින් පස්සේ කොහම හරි මන් දන්නේ ටෙක් කතා අපි අර මේ නිවුස් එක දාලා ටික පැක් දෙයක් යනකොට ඒක නැවතුන ගොඩක් දුරට. ඔව්. කියන්නේ අපේ අහලා බලින් නැහැ බල්ලා ඒක මේ ක්ලික් නොකර ගියා. ඊට පස්සේ ගොඩක් වෙලාවට Facebook පාවිච්චි කරනකොට පරිස්සම් වෙනකොට මේ app වලින් password ඉල්ලුවොත්. ඔව්. Facebook log ගලා මේක තමයි ප්‍රධානම ක්‍රමය Facebook account hack වෙන. කියන්නේ app එකට ගිහිල්ලා මොන හරි එකට කියන ආවාගේ password එක ගහන්න Facebook එකේ කියලා. free ban body credit දෙන්නම් කියලා කියනවා. ඔය වගේ කිව්වහම ඔය වගේ වෙන් කරන්නේ අර password එක හොරගම් කරනවා. ඉතින් ඒ වගේවා. අනිත් එක තමයි අර Facebook දැන් තිල්න අර HTTPS support කරන මේ secure කියන එක. ඔව්. කටිට එක පාවිච්චි කරන්න පුළුවන්. ඔව් HTTPS enable කරලා තිබ්බ කවටවකත් ඇවිල්ලා තිබ්බේ නැහැ තිල්න අර යාළුව බලන වෛරස් එක. ඒ කියන්නේ යාළුව කී දෙනෙක් profile එක බලවද කියන එක. ඉතින් ගොඩක් වෙලාවට හොඳයි. අනිත් සමහර app වලට ගියාම කියන මේ app එක HTTPS පාවිච්චි කරන app එකක් නෙමෙයි කියලා. මම නම් කියන්නේ එහෙම නෙමෙයි app එක නේ පාවිච්චි කරන්නේ කියලා. ඔව්. මොකද ඒවා එච්චරම හොඳ සමාගම් වලින් හදන ඒවා නෙමෙයි. හොඳ සමාගම් වලින් හදන ඒවා නම් S ඇතුලේ මේවා හදනවා. ඒක නිසා ඒවා අයින් කරලා දාන්න. අනික තව එකකින් ප්‍රශ්නයක් අහලා තිබ්බ කොහොමද මේ Facebook වල තියෙන දැන් එයාට මෙහෙම අර වෛරස් එක ඇවිල්ලා තියෙන එක කොහොමද අයින් කරන්න කියලා. ඉතින් ඒක නම් හරිම ලේසි තිල්න. එයාට මේ පුළුවන් අර Facebook එකේ log වෙලා එයාගේ දැන් තියෙනනේ settings ටික තිල්න. ඒකේ privacy settings වලට ගිහිල්ලා එයාට ඒකෙන් පුළුවන් තිල්න එයාගේ තියෙන ඒ කියන්නේ ඒකේ එකක් තියෙන apps and website කියලා edit කරන්න ගියාම settings වලට ඒකේ එයා දැනට පාවිච්චි කරන apps ටික පෙන්නනවා. හොඳම වැඩේ තමයි turn off all platform apps කියලා දැම්මනම් ওই කිසිම virus එකක්වත් අර app එකක්වත් මේ app එකක්වත් එන්නේ නැහැ. එතකොට ඉතින් තියෙන එකම ප්‍රශ්නේ තමයි මේ අර තමන් පාවිච්චි කරන app මොන හරි දිනනවා නම් ඒවත් වැඩ නොකර යනවා. එහෙම නැත්නම් තියෙන එක තමයි ওই කිසිම app එකක් පාවිච්චි නොකර ඉන්නේ නේද? ඔව්. ගොඩක් වෙලාවට කාලික මේ apps හදන්නේ ඔය Facebook එකේ app එක දිනනවා, links app එක දිනනවා, photo app එක දිනනවා. ඒ වගේම icon දාලා සමහර වෙලාවට හදනවා එකපාරටම හොයාගන්න බැරි වෙනවා. ඔව්. මේක මේවා ක්ලික් කරොත් එහෙනම් ඉතින් වෛරස් එකට අහු වෙනවා. ඔව් තමන් විතරන්නේ තමන්ගේ යාළුවොත් අහු වෙනවා. මොකද මේ ගොඩක් මේ ඇප් හදන්නේ තිල්ල මේ මාකටිං සමාගම්. ඒ කියන්නේ මාකටිං සමාගම් වලින් දත්ත යූස් ඒ කියන්නේ කට්ටියගේ නම්, ඊමේල් ඇඩ්‍රස්, ෆෝන් නම්බර් ඒව එක්කව කරන් තමයි හදන්නේ. දැන් තමන්ගේ ප්‍රොෆයිල් එකෙන් තමන් ගිහලා යාළුවෙක්ගේ ප්‍රොෆයිල් එක බලන පේන ඩේටා ටික ඔක්කොම තමන් ඇප් එකක් දාගත්තාම අර ඒ ඇප් එකේ තමන්ගේ යාළුවන්ගේ තියෙන ඔක්කොම ටික පේනවා තිල්ල. ඔව් ඉතින් එතකොට වෙන්නේ මේ ඩේටා ඔක්කොම පිටට යනවා. ඉතින් තමන් ඉස්සරන්නේ මේ තමන් යා තමන්ගේ යාළුවන්ගේ ඩේටාත් මේවට දෙනවා. ඉතින් ගොඩක්ම හොඳ වැඩේ තමයි තමන්ගේ ඊමේල් ඇඩ්‍රස්, ෆෝන් නම්බර්, තමන්ගේ සෙන්සිටිව් ඩේටා ඒ කියන්නේ බර්ත්ඩේ ඒ වගේව පෙන් නැති වෙන්න දාලා තියෙනක යාළුවන්ට උන. ඔව් එතකොට ගොඩක් වෙලාවට ප්‍රශ්න හරියනවා. නැත්තම් group කරලා permission හදලා තියන්නත් පුළුවන්. හැමතිස්සෙම disable කරලා දිනන තමන්ගේ පෞද්ගලිකත්වයට හොඳයි. ප්‍රශ්නෙකට යමු නේද? අරවින්ද කියන යාගේ ඉන්ටර්නෙට් යන්න පාවිච්චි කරන්නේ Google Chrome ලු. Google Chrome එකේ tab keep එකක් එකපාර open කරාට පස්සේ මේ browser එක restart වෙනවලු. ඒකට හේතුව මොකද්ද වෙන්නේ කියලා අහනවා. මොකද්ද කරන්න බලන්න. ගොඩක් යා version එක upgrade කළ බැලුණා හරනේ දෙන්න. ඔව්. ගොඩක් වෙලාට ඒ version එකේ bug එකක්ද දන්නේ. එයා පාවිච්චි කරන්නේ stable නම් එයාට පුළුවන් beta version එකකට මාරුවෙන්. එතකොට අලුත් එහෙම බීටා නම් පාවිච්චි කරන්නේ ඩිවෙලොපර් මන්න සාමාන්‍ය පාවිච්චි කරන්නේ ඩිවෙලොපර් එක. ඒ කියන්නේ බීටා එකේ ඉන්නවා නම් ස්ටේබල් වර්ෂන් එකට මාරවන්න නම් හරිනේ. ඒ ස්ටේබල් එකේ හුඟක් එරර්ස් තියෙනද ගොඩක් අඩුයිනේ. ඔව් එහෙම නැත්නම් එයාට ඩිවෙලොපර් අලුත් වර්ෂන් එකට යන්න පුළුවන්. එතකොට ගොඩක් ලාන මේකේ තියෙනවා හැදිලා අරකට යන්න පුළුවන්. ඔව්. ප්‍රශ්නෙකට යනවාද නැත්නම් මැසිඩ් කියන ගාලෙන්ගේ යාගේ USB මොඩෙම් එකක් තියනවලු. මාතරදී යාගේ මොඩෙම් එක හොඳට වැඩ කරනවලු. හැබැයි කොළඹට ඇවිල්ලා මේක කනෙක් කරාම මේ කනෙක් වෙන්නේ නැහැලු. ගොඩක් වෙලාට යා ඉන්න තැන සිග්නල් ප්‍රශ්නයක් හරි නැත්නම් තියෙන මේක සමහරට ඒ ඉන්න හරිය එච්චර හොඳ නැති වෙන්නත් පුළුවන්. නැත්නම් වෙනනම් ගැටලුවක් වෙන්නේ දැන. හැබැයි ආ මොඩෙම් එක විතරක් ගෙනල්ලා වෙන කම්පියුටර් සම්බන්ධ කරනවා නම් ඒ කම්පියුටර් ඩ්‍රයිවර්ස් හරියට වැඩලා නැහැ. ඒ වගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේ තිල්ල. ඔව්. ප්‍රශ්නෙකට මොනේ තිල්ල. නැත්නම් තියනද මලින්තර මොන හරි න්ියුස් එකක්. කලින් අපි ප්‍රශ්නයක් අහලා තියෙන SMS වලින් ඩිස්ප්ලේ වල 16:9:43 ස්ක්‍රීන් සයිස් කියන්නේ මොකද්ද කියලා අහන වෙනස මොනවාද කියලා. ඔව් ඒක ඇත්තටම කියන්නේ රුපියල් ප්‍රමාණය. 4:3 කියන්නේ 4:3 අනුපාතය රුපියල් තමයි තියෙන්නේ. 16:9 කියන්නේ 16:9 අනුපාතයක් තමයි තියෙන්නේ. ඒ දෙකේ වෙනස කියලා කියන්නේ දැන් අලුතෙන් එන වයිට් ස්ක්‍රීන් කියන ඒවා හැම එකම 16:9 කියන රෙසලියුෂන් එකේ තමයි තියෙන්නේ. අර අපේ පරණ ගෙදර CRT TV ඒ වගේ ඔක්කොම තියෙන්නේ 4:3 කියන ඒවා. ඔව් ඒක ගන්න දිගයි පළලයි අනුපාතය නේද? ඔව්. මලින්ත BlackBerry Playbook එක ගැන බලවද? දැන් මේ දවස්වල හැමෝටම තියෙන මේ ටැබ්ලට් මේනියාවනේ හැම කම්පැනිම දඩබඩ ගාලා ටැබ්ලට් හදනවා. ඉතින් ওই ටැබ්ලට් හදනකොට BlackBerry කියන අර ගොම්බෙරි ලෝකේ තියෙන ගොම්බ ෆෝන් හදන සමාගම මේ අර ලෝක තියරියක් තියෙන ලංකා ලෝකේ වැඩිම ජීවත් වෙන්නේ මෝඩියම් කරන්න පුළුවන් කට්ටිය. ඉතින් මෝඩිය ගල්ල විකුණන්න පුළුවන් එකම ෆෝන් එක තමයි BlackBerry. කිසිම දෙයක් නැතුව මිනිස්සු අල්ලි දීලා අරගෙන මාගා BlackBerry එකක් තියනවා කියලා අර සර්විස් වලටත් ගිහලා ඔව් සර්විස් වලටත් ගිහලා කියනවා මට මේක push mail තියනවා කියලා. එච්චරයි ඒක. කිසි දෙයක් නැහැ email තියෙනවා. email තියෙනවා මේ අර මේ K7 මොකක්ද අර K553 10 කියන ඒවාත් email තියෙනවා. ඉතින් ඒක නිසා ඔය BlackBerry කට්ටිය ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් ගොඩක් කට්ටිය දැන් corporate customers ලත් ගොඩක් වෙලාට මේ iPhone වලට Windows mobile ඒවට මාරිනවා මේ BlackBerry වලින් අයින් වෙවි. මොකද ඇත්තටම ඔය කියන හැම දෙයක්ම අනිත් ෆෝන් වලත් කරන්න පුළුවන් නිසා. උදාහරණයකට Android ගත්තොත් ඔය BlackBerry ල කරන්නේ ඔක්කොම ටිකත් කළා ඊට වඩා වැඩි දෙයක්ත් කරන්න පුළුවන්. ඉතින් අර මේගොල්ලෝ ටැබ්ලට් එකක් හදුවා Playbook කියලා. ඔක්කොම ඉතින් හදලා ඒක ටිකක් හොඳයි කියලා කියනවා. මේගොල්ලෝ අර QNX කියන OS එකක් තමයි මේක දුවන්නේ. ඉතින් හදලා ඔක්කොම කළා මේවා කළා මේක හරි සිර හැබැයි ඔක්කොම තියෙන හැබැයි ඊමේල් නෑ BlackBerry සමාගමෙන් හදලා තියෙන ඊමේල් නෑ මේකට නියමයි. ඉතින් ඒ වගේ එකක් හදලා ඒ වගේ දෙයක් නැතුනම කැලෙන්ඩර් එකක් නෑ. අර දැන් ඕ වගේ එකක් සාමාන්‍යයෙන් පාවිච්චි කරන කැලෙන්ඩර් එකක් ඊමේල් ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන්. අනික මේකේ Wi-Fi version එකක් විතරයි තියෙන්නේ. මේ තේරුමක් යම තමයි නේද? ඔව් තේරුමක් නැහැ කියලා නෑ ගොඩක් කට්ටිය කියන. මොකද මේකේ ගානත් එක බලනකොට ඊට වඩා හොඳයි. මේ ගොඩක් වෙලාවට මේ ගන්නවා නම් iPad එකක් ගන්න පුළුවන්. iPad එකේම හිතන ඔක්කොම ටිකත් හොඳට තියෙනවා. මේ ඊට පස්සේ ගන්න පුළුවන් නැත්තම් මේ ওই Android tablets ගොඩක් ඒවා තියෙනවා. ඉතින් Android Go වගේ එකක් ගත්තොත් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඇයි මේ BlackBerry සමාගම මේ වගේ මෝඩ එකක් හදුවේ කියලා හිතාගන්න බෑ. මේ මේක තවෝයි BlackBerry ගෝව මතක් වුණේ දැන් ගොඩක් රටවල මේ BlackBerry සමාගම يعني RIM කියන සමාගමට BlackBerry දෙන සමාගමට කියලා තියෙන මේ email communication devices වල යන ඒවා ගවමන්ට් වලට මොන්ට කරන්න ඕනද කියලා දැනට ඉන්දියාව සහ අරාබි රටවල් වල මේ BlackBerry හරහා යන සියලුම දත්ත බලනවා. ඉතින් ඒක නිසා තවත් එක රීසන් එකක් BlackBerry පාවිච්චි නොකරින් ලංකාවේ ළඟදිම ඔය දේ වෙයි. ඉතින් ඒක නිසා තමන්ගේ ෆෝන් එකක් අරන් තමන් ඊමේල් ටික සෙට් කරගත්තා. උදාහරණයක් ගත්තොත් Android එකක් අරන් Gmail දාගත්තා නම් කාටවත් මේක මැද්දේ නම් බලන්න බෑ. BlackBerry වල නම් ඉතින් බලන්න පුළුවන්. මොකද Google අය දැනට ලංකාවේ අයට ඔය වගේ data දෙන්නේ නැහැ කියන එක අපි දන්න නිසා. හරි. චීනත් කාලෙක මේ Google එක්ක මේ ආණ්ඩුවේ data සම්බන්ධයෙන් ලොකු කතාවක් ගියා නේද? ඔව්. ඒගොල්ලෝ මේ කැමති වුණේ මේ මේ email සහ මේ අනිත් search data දෙන්න. වලට ආණ්ඩුව මේ මැදිහත් වෙන එක. ඔව්. ඒගොල්ලෝ අයින් වුණා නේ චීනේ. ඔව්. ඉතින් ප්‍රශ්නෙකට යනවාද මා තිල්න නැත්තම් ගොම්බෙරි ගැන කතා කරමු. මේ දැන් BlackBerry ගැන ඉතින් කතා කරපෙයි ඉදිරියට කතා කරමු. BlackBerry වල ඇත්තටම තියෙන ඒගොල්ලන්ගේ OS එක. මේකත් Java base වගේ OS එකක් තියෙනවා. මේවා ඉතින් ප්‍රධාන වශයෙන් ඒගොල්ලෝ කියන්නේ email push තියෙනවා කියන්නේ push කියලා තියෙනවා කියන්නේ email එකක් ආපු ගමන් device එකට notice එකක් එනවා කියන්නේ. ඉතින් මේ notice එකක් එවන එක දැන් ඕනම එකක තියෙනවා. දැන් Windows mobile phone Windows mobile 5 වල ඉඳන් තිබ්බ මේක push කියන එක. දැන් Android ගත්තොත් push email. දැන් දැන් උදාහරණයක් ගත්තොත් මගේ Nexus 1 එකට මගේ Gmail එකට mail එකක් ආපු ගමන් Nexus 1 එකේ mail එක තියෙනවා. ඉතින් ඒක නිසා මේ push email. ඉතින් උවිත අතරව මේගොල්ලන්ගේ දැන් තවත් තියෙන ප්‍රශ්න තමයි තියෙන දැන් මේ රිම් සමාගමට අපේ password දෙන්න ඕනේ. ඒතකොට තුන්වෙනි පාර්ශවයකටත් අපේ email account එකේ password එක දෙනවා. ඒගොල්ලන් හදිසියෙ hack වුණොත් එහෙම අපේ server වල එනේවත් එනවා. ඉතින් ඊට අමතරව මේ දැන් මේකට service provider කෙනෙක් දෙනගෙන ඉන්නවනේ. ඔව්. එයාටත් අපේ මේ account එකට access තියෙනවා. ඉතින් එතකොට බලන් ගියාම අපේ email එක නොදන්න එකක් නෑ. අර service මේ call center එකේ ඉන්න ගොණ්ණාම්බගිනම්ම අපේ BlackBerry එකට access තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් ගොඩක් වෙලාවට නොකර ඉන්න එක ගොඩක් වෙලාවට තමයි corporate වගේ level එකක් උනත් මේ මේවා බලන්න පුළුවන් BlackBerry මේ පේනවා. ඉතින් ඒක නිසා අනික email address fake කරන්න පුළුවන්. send account එක නමක් දාලා account එකක් හදාගන්න බලන්න BlackBerry account එකක්. ඉතින් ඒක නිසා හොඳම වැඩේ තමයි තමන්ගේ يعني iPhone එකක් පාවිච්චි කරලා. දැන් අනික හරි limited නේ තියෙන්නේ. BlackBerry phone වලටම අපි යටත් වෙලා ඉන්නවනේ අපි ඒ service පාවිච්චි කරනවා. ඔව්. නමුත් ඉතින් අපි ගත්තොත් එහෙම Android එකක් වගේ එකක් ගත්තොත් එහෙම මේ කිසි කරදරයක් නැහැ. අපිට ඕනේ mail ටික දාගත්තා. අපිට ඕන phone එකක් ගත්තා. iPhone එකක් ගත්තොත් iPhone එක තියෙනවා. push support තියෙනවා. calendar තියෙනවා. notification තියෙනවා. update එනවා. දැන් උදාහරණයක් ගත්තොත් දැන් අපි දැන් BlackBerry එකක් වගේ නේ අපි Android phone එකක් අරගෙන හරි iPhone එකක් එහෙම අරගෙන Google Calendar එක වගේ sync කරගත්තොත් අපේ අදාළයට SMS එකකුත් යනවා notice එකක්. ඒ කියන්නේ BlackBerry තියෙන්න ඕනේ නැද්ද Android තියෙන්න ඕනේ නැද්ද මුකුත් නැති මනුස්සයෙකුට නම් මේ යනවා. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට මේ BlackBerry කියලා කියන අර නොදන්න. ඒ කියන්නේ ගොඩක් ඔය company වල CEO ලා ඉන්නයි IT වලින් හරිම දැනුවත් තියෙන කට්ටිය ඉන්නේ. ඉතින් ඒ අය දන්නේ අර mail එක open කරලා reply button එක බලලා mail එකක් ගහන්න තමයි. ඉතින් ඒ අයට අර නිකන් අමුතු තව් එකක් දෙන්න හදපෙගත්ත මේ BlackBerry ගැන ඇත්තනම් හොඳට පාවිච්චි කරන කෙනෙක් තරම් තමන් කැමති ෆෝන් එකක් අරගෙන අර විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. මම හිතන්නේ අපි හැමතර ගාණක් ගෙවන්නේ නැතුව. ඔව්. දැන් BlackBerry එකක් ගත්තත් එහෙම ඒගොල්ල වෙනම ගාණක් charge කරනවා තියෙන මේ BlackBerry service කියලා. ඔව්. ඉතින් ඒ service වලට වෙනමත් ගන්නවා. මේ ඊට වඩා නරකද මේ service එකට ගෙවන ගාණෙන් අර තමන් ගන්න ෆෝන් එකේ data ටිකට ගෙවගත්තා නේද? අනිවාර්යයෙන්ම. ප්‍රශ්නෙකට යමු. SMS වලින් අපෙන් අහලා තියෙන ප්‍රශ්නය Full HD video එක බලන්න අවශ්‍යයෙන් inches කීයක display එකක් අවශ්‍යද කියලා. ඇත්තටම Full HD කියලා කියන්නේ තියෙන මේ resolution එකක්. ඒ කියන්නේ screen resolution එක ගැන තමයි HD වලින් කියන්නේ. ඉතින් ඒක ඇත්තටම Full HD තියෙන screen එක ගන්න size එක මේ ප්‍රශ්නයක් නැහැ. මේ කොච්චරක් තියෙන ඕනද කො මොනවා තියෙනවද කියලා. ඒ දැන් ගොඩක් අය අර දැන් අපි ගත්තොත් එහෙම දැන් ওই දැකලා ඇති දැන් ওই resolution වල කියනවා මේ 1080p 7 දැන් ওই monitor එක ගන්න ගියත් කියනවනේ තිල්ල මේක මේ මේ monitor එක ඇවිල්ලා full HD එකක් මේක මේ HD ready කියලා. ඔය HD ready කියලා කියන්නේ maximum 7 ඒ කියන්නේ 720p දෙන ready display වලට තමයි මේ කියන්නේ. අනිත් ඒවා දැන් ගොඩක් වෙලාට කියන්නේ 1080p නා full HD කියලා කියනවා. අතනම resolution එක 1080p පේනවා නම් monitor එකේ size එක එච්චරටම අදාලත් නැහැ. හැබැයි තින් පොඩි මොනිටර් එකක් ගන්නම් තිල්ල. ඒ කියන්නේ අපි සාමාන්‍ය පාවිච්චි කරන්නේ පොඩි මොනිටර් එකක් නම් එච්චරම ලොකු මේ ස්ක්‍රීන් එකක්ද නෙමෙයි නම් ඒ කියන්නේ දැන් HD සපෝට් කරන ඇත්තටම මොන රෙසලියුෂන් එක 1000 මේ 1920යි 1080 වෙන රෙසලූෂන් එක ඕනේ. ඉතින් ওই රෙසලූෂන් එකේ තියෙන ඕන මොන්ටර එක ඔක පේනවා. හැබැයි පොඩි මොන්ටර කියන 15 13 14 වගේ මොන්ටර්ස් එකෙන් 17 වගේ මොන්ටර යනන් තියෙන ගොඩක් වෙලාවට ප්‍රශ්න තියෙන්නේ මේක HD බැලුවද අර 720p බැලුවද කියන වෙනසක් තේරෙන්නේ. ලොකු වෙනසක් තේරෙන්නේ. ඉතින් ඒ වෙනස බලන්න නම් ගොඩක් වෙලාවට මේ ගන්න ඕනේ ලොකු මොන්ටරයක්. අඩුම ගානේ මම නම් කියන්නේ අඟල් 32කින් එහා පැත්තේ මොන්ටරයක් ගත්තොත් තමයි ගොඩක් වෙලාවට තේරෙන්නේ මේ HD ද නැද්ද කියලා. ඊට පස්සේ අපි chat එකේ කෙනෙක් අහනවා PO TV කියන්නේ HD ද කියලා. PO TV කියන්නේ VCD quality එකක් නැති එක. HD quality අන්තිම. ඔව් HD එනකොට ඉතින් ඉන්න මේ කාලාන්තරය බලාගෙන. මේක ගැන කතා නොකර ඉමුනේ. PO TV කියන්නේ තව මොන හරි chat එකේ ප්‍රශ්න වලට යනවද නැත්නම් අපි අදට නවත්තන්නත් පුළුවන් නේ තිල්න. අපි දැන් ගිහිලා තියෙන විනාඩි 44ක් විතර. අපි තව චුට්ටක් chat room එකේ ප්‍රශ්නයක් දෙයක් කතා කරලා මේ අපි HD broadcasting ගැන කතා කරන දැන් PO TV සහ dialog verse කියන එක දැන් ගොඩක් අය අපේ chat room ඒ කියන්නේ අපේ Google group එකේ අහනවානේ මේ හොඳ dialog TV ද නැත්නම් PO TV ද කියලා. PO TV කියලා කියන්නේ ඉන්ටර්නෙට් ඒ කියන්නේ ඇත්තනම මේ ස්ට්‍රීමින් ටෙක්නොලොජි ස්ට්‍රීමින් කියලා කියන්නේ ඉන්ටර්නෙට් එක හරහා වීඩියෝ ස්ට්‍රීම් කරන එක. මේක හැමතිස්සම බෑන්ඩ්විඩ්ත් ඩිපෙන්ඩන්ට් සර්විස් එකක්. ඒ කියන්නේ ගෙදෙට්ට එන දන දක්වා බෑන්ඩ්විඩ්ත් හරියට තිබ්බේ නැත්නම් මේ PO TV හරියට වැඩ කරන්නේ නැහැ. ඉතින් දැන් ගොඩක් අය ගේන තර්කයක් තමයි PO TV MPG4 පාවිච්චි කරන්නේ. මේක මේ හොඳ ක්වොලිටි එකක්. ඒ හරි MPG4 කියන්නේ හොඳ ටෙක්නොලොජියක් වුණාට මේ MPG4 එවන බිට් ස්ට්‍රීම් එකේ ප්‍රමාණය අනුව තමයි වීඩියෝ එකේ ක්වොලිටි එක තීරණය වෙන්නේ. ඉතින් ස්ට්‍රීමින් දේවල් වල තියෙන ලොකු ඩිස්ඇඩ්වාන්ටේජස් තමයි ADSL ලයින් වල තියෙන ගැටලු නිසා සමහරවිට මේක කැඩි කැඩි පේනවා. සමහරවිට හිර වෙනවා. ඉතින් අර ලයින් ක්වොලිටි අඩු නම් දැන් මේ එක්ස්චේන්ජ් එකේම එච්චර හොඳ එක්ස්චේන්ජ් එකක් නෙමෙයි නะ. මේ ගොඩක් වෙලාවට හරියට පේන්නේ නැහැ. නමුත් සැටලයිට් ටෙක්නොලොජි එක ගත්තොත් දැන් ADSL දැන් අපි නෝ ADSL ඇති පැත්තක වුණොත් එහෙම රිවිව් TV ගන්නත් බෑනේ. එතකොට කවරේජ් එකේ ගැටලු මතු වෙනවා. ඉතින් ගොඩක්ම සැටලයිට් ටෙක්නොලොජි ලංකාව වගේ රටකට මේ ගොඩක් වෙලාවට වටනවා. මොකද කවරේජ් එක සැටලයිට් එක දිනන මුල් ලංකාවම කව වෙනවා. අනික මේ සැටලයිට් ටෙක්නොලොජි එක එක එකපාරක් කොස්ට් එක ගියාට පස්සේ යූසර්ස් ලා වැඩි වුණා කියලා තව ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් හදන්න ඕන. ඒ වගේ වර්ධනයක් කරන්න ඕනෙත් නෑ. ඉතින් ටෙක්නොලොජි අතින් සැටලයිට් ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. PO TV ලා ගේන තර්කය තමයි මේ වහින වෙලාවට පේන්නේ නෑනේ. මේ වහිනලා TV වන්න හොඳ නැණ අකුණු ගන්නවනේ. ඉතින් මේක මොඩ තර්කයක්. ඒ වුණාට මෙහෙම දෙයක් තියෙනවා. මේ ඩයලොග් ඇත්තටම ප්‍රශ්න තියෙන්නේ මේ ටෙක්නොලොජි එකේ ප්‍රශ්නයක්වත් නෙමෙයි. ඔය ඩයලොග් හයි කරන්න එන පොල් නාම්බන්ට ඩිෂ් එක හරියට ලයින් කරලා යන්න බැරි එක සහ මේ ඩයලොග් වල යදාගන්න ඩිෂ් එක ඇත්තටම ප්‍රමාණවත් මදි වහින වෙලාවට සිග්නල් වැඩි වෙන්න. සමහර වෙලාවට මේ පොඩි වැස්සකදීත් ඔව්. ඉතින් ඒකට හොඳම වැඩේ තමයි දැන් ප්‍රමාණයෙන් සාමාන්‍යයෙන් ඔය 19 inch වගේ ඩිෂ් එකක් දාන්න පුළුවන් නම් ඩයලොග් සමාගමට ඔය ඩිෂ් එක වෙනුවෙන් වහින වෙලාවට නෙමෙයි මේ වලාකුළු gedaraginal තියලා තිබ්බත් හොඳ පේනවා. ඉතින් ඒක ඩිෂ් එක හරියට ලයින් කරලා ඒ ටික කරලා තියෙනවනම් ගොඩක් වෙලාවට මේ ඒක ඉතින් ඇත්තටම මේ මාකටිං අය ඉතින් ඕන දෙයක් පාවිච්චි කරන නිසා ඒක ඩයලොග් එකේ තියෙන එක වීක්නස් එකක්. ඒගොල්ලෝ ඒක හරියට තේරුම් අරගෙන හයි කරන්නේ. ඉතින් අනිත් එක තමයි මේ ඩයලොග් වගේ එකකට HD යන්න ලේසි. HD වලට මාරු වෙන්න PO TV එකට වඩා. මොකද HD යනවා කියන්නේ ලොකු බෑන්ඩ්විඩ්ත් එකක් ඕන වෙනවා. දැනට මේ තියෙන channel එකත් හරියට පෙන්න ගන්න බැරි එක HD වලට මාරු වෙන්න අඩුම ගානෙ දෙට්ට ඒගොල්ලෝ පාවිච්චි කරන ටෙක්නොලොජි එක පාවිච්චි කරොත් ඒ කියන්නේ 4MB ඩවුන් එකක ස්පීඩ් එකක් ඕනේ. ඒ කියන්නේ 4MB ඩවුන් කියන්නේ යන්තම් HD බලන. හැබැයි පිට රටවල තියෙන මේක මීට වඩා සාර්ථක ගන්න. අපි කියමු Hulu වගේ එකක් ගත්ත කියලා කියමු තියෙන. Hulu වගේ සමාගමක් ගත්තොත් එහෙම Hulu කියලා කියන්නේ පිට රට TV channel මේ ස්ට්‍රීම් කරන සමාගම. ස්ට්‍රීම් කරනවා කියලා කියන්නේ ඇත්තටම මේක YouTube වගේ එකක්. ඒ කියන්නේ web base එකක් පරිගණකයක් අරන් ගියා මේ හයි කරගත්තා. TV channel site එකට ගියා බැලුවා. ඊට වගේම තවත් තියෙනවා තිල්න මේ ඒගොල්ලන්ගේ අර දැන් පොඩි hardware devices තියෙන Roku කියලා hardware box එක يعني වෙනම සමාගම් හදන මේ වැනත් මේ Hulu වගේ බලන්න පුළුවන්. Google සහ අපලුත් කාලින්ග මේ මේගොල්ලෝ පටන් ගන්න තියෙනවනේ නේද? ඔව්. ඇත්තට මේ දැන් මේ අතරින් ගොඩක් ප්‍රසිද්ධම එක තමයි මේ Netflix කියන එක තියෙන. Netflix කියන එක අපිට movies උනත් අක් ගාලා මේ select කරලා stream කරලා බලන්න පුළුවන්. මේගොල්ලන්ගේ තියෙන මේගොල්ලෝ ඇත්තට පාවිච්චි කරන්නේ මේ flash streaming කියන. Netflix ලා නම් පාවිච්චි කරන්නේ මේ මයිකසොෆ්ට් ලගේ සිල්වර් ලයිට් කියන ටෙක්නොලොජි එක හූලු පාවිච්චි කරන්නේ ෆ්ලෑෂ් ස්ට්‍රීමින් එක. ෆ්ලෑෂ් වල මේගොල්ලෝ දැන් උදාහරණයක් ගත්තොත් අපි 480 ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් SD ඩෙෆිනිෂන් එකේ එකක් බලන්න නම් 1 Mbps තිබ්බම හොඳ නැමැති. මේක POTV එක කම්පෙයා කරොත් එහෙම ලක්ෂ වාරක ඉම්ප්‍රූවමන්ට් එකක් තමයි. ඒ කියන්නේ ඇත්තම කතා කරොත් මේ හොඳටම තියෙන වීඩියෝ ක්වොලිටි එක සාමාන්‍ය LCD TV එක ලොකුවට බැලුවා කියලා DVD එකකට සමාන. ඇත්තම දැන් ඩයලොග් TV නම් විගුණන ඒගොල්ලෝ DVD ක්වොලිටි කියලානේ. ඒ කියන්නේ වර පයිරට් කරපු DVD ක්වොලිටි වෙන්නේ නැති ඒගොල්ලෝ කියනවා ඇත්තට. මේ පිටකොටුවේ තියෙන DVD වල ක්වොලිටි එක තමයි ඒගොල්ලෝ DVD ක්වොලිටි කියලා කියන්නේ. නැත්නම් මේ ඇත්ත DVD ක්වොලිටි නෙමෙයි. ඒ වුණාට අර හුළු වගේ ගත්තත් ඉතින් ඒගොල්ලෝ අර පාවිච්චි කරන කම්ප්‍රෂන් ටෙක්නොලොජි ඒ වගේ සල්. මං ඉතින් POTV අයටත් මේක තමයි කරන් තිබ්බේ මීට වඩා. ඒ කියන්නේ ඒගොල්ලන්ට වෙබ් බේස් සර්විස් එකක් දුන්නා නම් කන්සියුමර්ට මේක මේ ඒගොල්ලන්ගේම ඩිවයිස් එකක් ගන්න සහ ඒගොල්ලන්ගේම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගන්න නැතුව ඉන්ටර්නෙට් ප්‍රයිඩර් කවුරුණක් ප්‍රශ්නයක් නැහැ. අදාළ බෑන්ඩ්විඩ්ත් ප්‍රමාණය තියෙනවා නම් දැන් හූලු ගත්තොත් ඉන්න මට තියෙන බෑන්ඩ්විඩ්ත් එක අනුව ඒගොල්ලෝ ඇඩ්ජස්ට් කරනවා. දැන් මට ගොඩක් බෑන්ඩ්විඩ්ත් නැත්නම් ඒක අර රෙසලියුෂන් එක අඩු කරලා මට බලන්න පුළුවන් ගන්න හදලා දෙනවා. ඉතින් එහෙම ගත්තම ලොක ගොඩක් ෆ්ලෙක්සිබිලිටි එකක් තියෙනවා. දැන් අපි හිතමු මට ගෙදරසනාරක් බලන්න ඕන නම් කම්පියුටරයක් තියෙනවා නම් තමන්ගේ account එක ගහලා log වුණා බැලුවා. මම හිතන්නේ මේක තමයි මම හිතන්නේ SLT ට කරන්න තිබ්බදේ. ඒ වුණාට ඒගොල්ලෝ දැන් කරන්නේ මේ කිසිම තේරුමක් නැති ජරා හાર્ඩ්වෙයාර් බොක්ස් එකක් ගෙනලා චයිනීස් එකක් ගෙනලා channel එකක් මාරු කරන සුමානයක් ඉදර බලන් ඉන්නෝනේ. ප්‍රෝග්‍රෑම් ගයිඩ් එක කවදක්වත් ඒ channel එකේ නම් බලන්න බෑ. ප්‍රෝග්‍රෑම් ගයිඩ් එක බලන්න බටන් 50ක් ඉදර ඔබලා යන්න ඕනේ. ඉතින් මේ වගේ කිසිම user friendly නැති UI එකක් තියෙන්නේ. ඒ අර මෙතඩ් එකට කියන්නේ يعني ඇත්තටම Netflix කට්ටිය මුලින්ම ඒ සමාගම පටන් ගත්තේ තිල්න මේ වීඩියෝ රෙන්ට් කරන මේ සමාගමක් විදිහට. වීඩියෝ රෙන්ට් කරන සමාගමක් කියලා කියන්නේ ඒගොල්ලෝ කරේ අපි වීඩියෝ එකක් ඔන්ලයින් ඕඩර් කරාම ඒගොල්ලෝ ගෙදෙට්ට තැපෑලෙන් එවනවා. තැපෑලෙන් එවනවා ඊට පස්සේ අපි බලල ඉවරලා ආයි තැපෑලට දානවා. ලංකාවේ නම් දායිද අපේ වුන් ওই CD වලට ගන්න දේවල් ටික හිතා ගන්නකො ඕක කොපි කරයි හොර කොපියක් ගහලා පුළුවන් නම් අර වෙන CD එකක් මාරු කරයි ඕවාගේ දේන්නේ. ඒ වුණාට සාමාන්‍යයෙන් ටිකක් මේ කල් ගියාම පිට අර මිනිස්සු සාමාන්‍යයෙන් සමාජයේ ටිකක් කර හිතන විදිහ වෙනස් වෙනවා. හිතන කියන්නේ අර ඇත්තනම දැන් රටක් දියුණු වෙනවා කියලා කියන්නේ මිනිස්සුන්ගේ හැසිරීම සහ හිතීම් වලිනුත් වෙනසක් වෙන්න ඕනේ තියෙනවා. අනිවාර්යයෙන්. දැන් ඒ රටවල මිනිස්සු ඕවාගේ දේවල් කරන්නේ නැහැ. ඒ CD ගවනවා පව්. යවුවට පස්සේ ඉතින් ආයෙ එකක් ගන්නවා. ඉතින් මේගොල්ලෝ පටන් ගත්තා මේ කන්ටෙන්ට්ම ඔන්ලයින් ස්ට්‍රීම් කරන්න. ඒ කියන්නේ වීඩියෝ එකක් Tamanට ගිහිල්ලා online බලන්න පුළුවන්. ඊට පස්සේ මේක මේගොල්ලෝ devices වලට ගෙනල්ලා දැන් TV වල පවා built in වෙනවා. Blue calling මාසෙකටද ගෙවීම කරන්නේ? ඔව් මාසෙකට සාමාන්‍ය ඩොලර් 7ක් 8ක් විතර තමයි ගෙවන්න තියෙන්නේ. රුපියල් 800 900ක් විතර. Tamanට ඕන තරම් film බලන්න පුළුවන්. අදාළ TV වැඩසටහන් බලන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි ඔය බලන්නේ Big Bang Theory, Top Gear වගේ ඒවාත් බලන්න පුළුවන්. Hulu සහ Netflix අතර වෙනස නැහැ. Hulu ගොඩක් දේවල් නොමිලේ දෙන්නේ. නොමිලේ දුන්නට ප්‍රශ්නේ තියෙන්නේ නොමිලේ දුන්නට ප්‍රශ්නේ කියලා කියන්නේ මේ සමහර එපිසෝඩ් 3යි තියෙන්නේ ඊළඟට එක බලන්න ගෙවන්න. ඔව් ඒ කියන්නේ මේ ගෝ බලන්න පුළුවන් ඇඩ් එකක් යනවා මැද්දෙන්. ඇඩ් නනුව තමයි ඒගොල්ලෝ සපෝට් කරන්නේ. Netflix ලා මුදල් හැබැයි Hulu වලත් Hulu Plus කියලා තියෙනවා. Hulu Plus එක සල්ලි දීලා ගත්තොත් එහෙනම් අපිට බලන්න පුළුවන් අපේ iPad එකකින් ඉඳන් බලන්න පුළුවන්. Mobile device එකකින් බලන්න පුළුවන්. එහෙම නැත්නම් TV එකේ Hulu support එකෙන් TV එකෙන් බලන්න පුළුවන්. ඔය ඔක්කොම කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඔය ඔක්කොම ලංකාවට නෑ. ඒකටත් හේතුව අපේ මිනිස්සු හොර වැඩ කරන හින්දා ඉතින් අර ටිකක් ලංකාවට ඔයගේ දේවල් එන්න ටිකක් දැන් PayPal උනත් තිල්න අපිට ගෙවන්න පුළුවන් අපිට සල්ලි ගන්න විදියක් නැහනේ. ඔව්. ඒ ගොඩක් හේතු තමයි මේ ලංකාවේ ගැන ඒගොල්ලන්ට තියෙන සැකේ. يعني මේ අපේ අය හොර කරන එක නිසලම ඉතින්. ඔව්. දැන් උදාහරණයක් ගත්තොත් දැන් AdSense වලට වෙලා තියෙන දේ පේනවනේ. අපි සෝර වැඩ කළා දැන් AdSense account එක ගන්නවා කියන්නේ අර ලේසි පහසු නැහැ ලංකාවේ කියලා කිව්ව ගම. ඉතින් අර ඒ වගේ ප්‍රශ්න හින්දා තමයි මේ ඕ වගේ වෙන්නේ. ඉතින් කොහොම හරි අර ටෙක්නොලොජි ගත්තොත් මම හිතන්නේ අනාගතය කියන්නේ නම් ස්ට්‍රීමින් තමයි. ස්ට්‍රීම් කරලා බලන එක. ඉතින් ඒක හරි. ඒ වුණාට දැනට නම් SLT ලා කරන් යන විදිහ හරියටම සීමා සහිතයි. ඒ කියන්නේ අපි SLT ම වෙන්න ඕනේ. අපි ඒගොල්ලන්ගේ ඩිවයිස් එකක් ගන්න. අපි ලොකු ගාණක් ගෙවන්න ඕනේ. හා ඒ වගේ නෙමෙයි මම කියන්නේ අනාගතයේදී වෙන්න ඕනේ. අපි මාසෙට ගාණ ගෙවුවා ඩිවයිසස් මුකුත් නැහැ. අපේ තියෙන පරිගණකයක් හරි දැන් අනාගතයේදී හැමෝම වගේ LCD TV ගන්නේ. එතකොට මේ ගොඩක් දැන් අලුත් වෙන TV වල මේ OS එකක් එනවා. දැන් සමහර ඒවා Google TV කියන එක built in වෙනවා. ඒකට සමහර TV වල. එහෙම නැත්නම් දැන් සමහර TV වල මේ Yahoo widget කියන ටෙක්නොලොජි එකක් එනවා. Yahoo ලගේ widget වගේ දාගන්න පුළුවන් ඒක. ඉතින් ඒ වගේ ආවොත් එහෙම දැන් එතකොට තව ටිකක් කල යනවා. දැන් Blu-ray player එකක් ආවොත් ඒක Netflix built in වෙනවා. Stream කරලා බලන්න පුළුවන්. ඉතින් PS3 එක ගත්තොත් ඒක Netflix බලන්න බුණා. ඕවාගේ ටෙක්නොලොජි ගැන මිනිස්සුන්ට විවිධත්වයක් තියෙනවා. තමන්ට අවශ්‍ය දේ තමන්ගේ device එකක් තියෙනවා. තමන් කැමති දේට ඒක පාවිච්චි කරන්න පුළුවන්. මම හිතන්නේ ওই විදිහට මාරු වෙන හැකියාවක් තිබ්බනම් මම හිතන්නේ ගොඩක්ම හොඳයි. ඉතින් අනික තමයි ඉතින් ওই PO TV ගත්තත් නෑ, Dialog TV ගත්තත් නෑ, channel I එකේ match ගන්න වෙලාවට පෙන්වන්නේ. ඒක පෙන්වන්නේ. ඉතින් ඔය වගේ තත්ත්වයට ආවම ටිකක් අමාරුයි නේද මේ ටිකක් යන්න. දැන් මේ මේල දන්නවත් இல்ல. දැන් IPL එක එහෙම දැන් මේ මොකක් 2020 මොකක්ද යන match එක YouTube වල live stream කරනවා. ඔව් දැන් ගොඩක් ඒවා මේ YouTube වල live stream කරනවානේ. අද මේ මම හිතන්නේ Royal Wedding කත් YouTube එකේ stream කරලා තියෙනවා. YouTube එකේ දැන් stream කරනවා. ඉතින් දැන් YouTube උත් අර පොඩ්ඩක් live event වල streaming වලට පොඩ්ඩක් මාරු වෙනවා නේද? තව ටිකක් අල්ලන්න අපිට අර Ustream වගේ අපිටම channel එකක් live stream කරන්න දෙයි නේද? ගාන්ටේ තව YouTube කට්ටිය කියන්නේ YouTube දැන් පටන් ගන්න හදලා තිනේ ඒගොල්ලන්ගෙම content develop කරන්න. Content develop කරන්න කියන්නේ වැඩසටහන් ඒගොල්ලෝම හදන්න. හදලා දාන්නේ කියන්නේ දැනට YouTube වල users ලා කරන්න යවන්නේ තිනේ. එහෙමනේ ටිකක් movies. ඔව්. ඒ වගේ ස්නේ. දැන් UK වල එහෙම තිල්න සමහර TV වැඩසටහන් නේ කියන්නේ YouTube හරහා බලන්න පුළුවන්. ලංකාවට ඉතින් ඕවගේ එන්නේ නැහැ. ඉතින් ඇමරිකාවට ඒගොල්ලෝ movies සමහර ඒවා දාලා දිනා. කියන්නේ සමහර movies බලන්න පුළුවන්. ඉතින් ඒ වගේ YouTube උත් අර Netflix Hulu යන පැත්තටම මාරු වෙවි යනවා. ගොඩක් දේවල් අන්තිමට ඉන්ටර්නෙට් එක හරහා ස්ට්‍රීම් වෙන එකට තමයි ඉන්නේ. ඉතින් සැටලයිට් කියන ඒවා අයින් වෙලා යයි. Movies විතරක් නෙමෙයි දැන් gaming එහෙම වුණත් ඉන්ටර්නෙට් ස්ට්‍රීමින් වලට මාරු වෙන්න ඕනේ. මාරු වෙන්න නෑ. ඔව්. ඒ කියන්නේ ඇත්තටම එතකොට ලොකු VGA කාඩ් කිසි දෙයක් ඕනේ නෑ. කිසි දෙයක් අවශ්‍ය නෑ. තමන්ගේ LCD එකේ රූපේ පේනවා. control එකෙන් signal එක යනවා රූපේ යන server එකට. server එක හුඟ powerful. ඒකේ හොඳ VGA card තියෙනවා, හොඳ CPU තියෙනවා, හොඳ RAM තියෙනවා. කිසිම ප්‍රශ්න නැතුව සෙල්ලම් කරන්න පුළුවන් අන්තර්ජාලය හරහා. ඔව් ඒ කියන්නේ ඇත්තටම processing ඔක්කොම game එකේ ටික වෙන්නේ server එක පැත්තේ. අපිට video එකේ තරම් මේ පැත්තට එනවා. ඔව් හැබැයි ඔයා තියෙන පොඩි ප්‍රශ්නෙක lag එක නේ තියෙන. අපි click එකක් දාලා ඒක අර පැත්තට ගලයි මේ පැත්තට එනකොට. ඔව් මේ latency අඩු වෙන ඉතින් මේක හොඳයි. දැන් පිටරට වල කිසි ප්‍රශ්න නැතුව මේ system එක පාවිච්චි කරන්න පුළුවන්. ඔව් ලංකාවේ ඉතින් අන්තර්ජාලය කියන්නේ ජංජාලයන්නේ. ඔව් කිසි දෙයක් හරියන්නේ නැහැ. ගියක් ගෙවුවත් හරිය එකක් ගන්න බෑ. ඊට අමතර SLT ලා මේ ආරංචියක් තියෙනවා. දැන් හැමෝම කතා කරනවා මේ unlimited packages නවත්වනවා කියලා. ඒක ගැන තාම හරියට විස්තරයක් කියන්නේ නැහැ. මම දන්නේ තියෙන ඒගොල්ලෝ unlimited packages නවත්වනවා නෙමෙයි. ඒගොල්ලෝ තව packages ටිකක් හඳුන්වලා දීලා තියෙනවා. ඒවා ඒගොල්ලෝ guarantee එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ මීට වඩා වේගයක් අපි දෙනවා කියලා. 160කට වඩා හැමතිස්සෙම වේගයක් පවත්වාගෙන යනවා කියලා ඒගොල්ලෝ. දැන් ඒවා ඒගොල්ලෝ ඉතින් ගොඩක් වෙලාවට මේ limit කරනවා නේද? ඔව්. ඒවා data ප්‍රමාණය limit කරලා තමයි තියෙන්නේ. අපි ඉදිරියේ දේ කියනවා වෙලා ඊළඟට එක් කතාවකදී හරියට මොකද්ද guess එක කියලා කතා කරන්න. ආදට නවත්තමු නේද ඉතින්. ඔව්. ආයෙනම් ලබන් සතියේ සුභ සතිය. ඔව්. ලබන් සතිය හම්බ. සුභ සතියක් හැමෝටම.